සත්නාම ශ්‍රීවාහි ගුරු සාහිබජී දේවගන්ධාරි මහල්ලා පංජවා උලතිරේ මාන උලතිරේ සාකත සයෝකාර උලටිර චුත්තකිර චුත්ත පරිත චුත්තකිර මාන චුත්තකිර සාකත සංග නා චුටකිරේ උලටිරේ මාල උලටිරේ සාකත සයෝකාර උලටිරේ කිර චුත පරිත චුත කිර මාන චුත කිර සාකත සංග නා චුත කිර රහාව ජයෝ කාජර පරමන්දර රාඛේ ජෝ පස කාලුඛේරේ රහිතේ පාග ගයෝ හැ ජේස ගොර මෙල චුටකි ත්‍රිකුටේරේ මංගෝ දාන කෘපාල කෘපාලද මුඛ සාකත සංග නා ජොට සේරේ ජන නානක දාස දාස කෝ කරියා මේරා මුඬ සාද පගාහෙට රොලසේරේ මංගෞදාන ක්‍රපාල ක්‍රපානද මේරා මුඛ සාකත සංග නා ජොට සේරේ ජන නානක දාස දාස කෝ කරියා මේරා ਸਾਧ ਪਗਾ ਹੇਠ ਰੁਲ ਸੇਰ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕਾ ਖਾਲਸਾ ਵਾਹਿਗੁਰੂ ਜੀ ਕੀ ਫਤਿਹ। ਦੇਵ ਗੰਧਾਰੀ ਮਹੱਲਾ ਪੰਜਵਾ ਉਲਟੀ ਰੇ ਮਾਨ ਉਲਟੀ ਰੇ ਸਾਕਤ ਸਿਓਕਾਰ ਉਲਟੀ ਰੇ ਝੂਠਾ ਕੀ ਰੇ ਝੂਠ ਪਰੀਤ ਛੁਟਕੀ ਰੇ ਮਾਨ ਛੁਟਕੀ ਰੇ ਸਾਕਤ ਸੰਗ ਨਾ ਛੁਟਕੀ ਰੇ।